1950 ලංකාවේ කවුරුත් නොහිතපු රැල්ලක් ඇති වෙලා තමයි SWRD බණ්ඩාරනායක මහතා බලයට පැමුණුනේ. ඊට පස්සේ නැවත දේශපාලන රැල්ලක් ඇති වුණේ 1977 දී ජේ.ආ. ජයවර්ධන මහත්මයා. ඊට පස්සේ එවැනි රැල්ලක් ඇති වුණේ 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මීට කලින් මැතිවරණවල රැල්ලක් තිබුණේ නැහැ. 2015 තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා වෙන රැල්ල තියෙන්නේ. ඒ රැල්ල කිසිවෙකුට නතර කරන්න බෑ. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළවා හැරලා ඒ සටනට උදව් කරන ප්‍රධාන ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මුදල් ඇමතිතුමා, අනිත් එක අධ්‍යාපන ඇමතිතුමා.